සිංහද පින්කමෙහි තේමාව දෙස බලන විටත් අපට මේ කරුණ ඊට අදාළ කරගන්න පුළුවන්. යම්කිසි කෙනෙක් සතුට සැනසීම ලබන්න කරන්න ඕන කරුණ පැහැදිලි කිරීමේදී භාගතුන් වහන්සේ තා සරලව දේශනා කරනවා. සුඛා මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛං. යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කරනවා නම් අන්න ඒක සැපයට හේතු වන කරුණක් කියලා. ඉතින් මියුරේ නෝනා මහත්මියගේ ආදරණීය දරුවන් මේ සිද කරන පින්කම් ඒ ආදරණීය මෑණියන්ට ආශිර්වාදයක් සතුටක් විතරක් නෙවෙයි, ඒ දරුවනුත් මේ ලෝකේ ලබා ගන්න ඉහළම සතුටයි මේ ලබා ගන්නේ කියලා වාහන සතුටට පත්වන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා සම්බදානං ධම්මදානං ජනාතේ කියලා. සියලු දානයන් අතුරින් සියලු තෑගි අතුරින් උතුම්ම තෑග තමයි ධර්ම දානය කියලා. ඉතින් තමන් මෙලොවට ජනිත කරපු ආදරණීය මෑණියන් වෙනුවෙන් එතුමියගේ උපන්දිනයේදී දරුවන් වශයෙන් දෙන්න පුළුවන් භාගතුන් වහන්සේගේ අනුශාසනාවට අනුගතවම උසස්ම තෑග තමයි මේ එතුමියට දෙමින් ඉන්නේ. ඉතින් මම හිතන්නේ එතුමිය හුඟක් සතුටු වෙයි අද මේ ධර්ම දේශනාව මේ විදිහට පැවැත්වීමට පුළුවන්කම ලැබීම ගැන. ඉතින් එහි සියලු ගෞරවය අපි හිමි කරනවා අපේ ගෞරවනීය සාන්තු ස්වාමීන් වහන්සේට. ඉතින් උන්වහන්සේ හුඟක් කල්පනා කරලා බලලා දායකයන්ගේ පැත්තෙන් හිතලා ඒ දායක පින්තුන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම ධර්ම ප්‍රතිලාභය ලබා දෙන්නට අවස්ථාවෝදව කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක්. එනිසා අපි පළමු වෙන උන්වහන්සේටත් ආශිර්වාද කරනවා මේ උතුම් පින්කම ආරසංසයෙන්. සාන්ත හාමුදුරන්ට, ඒ වගේම සුජාත හාමුදුරන්ට, විමල රතන හාමුදුරෝ, විමල ගේති හාමුදුර ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින ආශිර්වාදයක් පිණිස වේවා කියලා අපි සෙත්පතමින් සිහිපත් කරන්න කැමතියි. පින්තුනි, මේ වෙසක් සමයෙහි අප විශේෂයෙන්ම සමරන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවේ අප මේ සමරමින් ඉන්නේ. බෝසත් කුමරෙකු ලෙස ජීවිත අවසාන භවයේ ලෙස මේ මිනිස් ලෝකයේ ඉපදීමත්, වසර 35 උතුම් සම්බුද්ධත්වයට පත්වීමත්, අවුරුදු 45 අත්‍යදාර බුද්ධ ජීවිතයෙන් අනතුරුව වයස අවුරුදු 80 පිරිනමන තෑමත් කියන මේ කාරණා තුනයි අප විශේෂයෙන් සිහිපත් කරන්නේ. පින්නතුනි, මේ වෙසක් සමයේ අපි සිහිකල යුතු ප්‍රධානතම දෙයක් තමයි අප මේ සමරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ මංගල කරුණු. එනසා තමයි පිරිනමන තෑමත් භාග්‍යවතුන් වහන්සේට මංගල කාරණයක් වෙන්නේ. ශ්‍රාවකයන්ට, ලෝකයාට, දෙවියන් සහිත සත්පුරුෂ ලෝකයාට එක නෙතර කඳුලක් වුණාට, සෝකයක් සංවේගයක් වුණාට බුදුරජාණන් වහන්සේට ඒක මංගල කාරණයක් වුණා. සසර බොහෝ කාලයක් ආපු මේ සංසාර ගමනේහි දුක් සියල්ල බිමින් තියලා හරියට පහනක් නිවී ගියා වගේ මේ සසර ගමන සම්පූර්ණයෙන්ම නිමාවටපත් කරපු අවස්ථාව. නමුත් වෙනතුනි, ශ්‍රාවකයන් විදියට අපේ ආකල්පය කොයි ආකාරයට පවත්වා ගත යුතුද කියන කාරණය භාග්‍යවතුන් වහන්සේ මැනවින් පැහැදිලි කරනවා. විශේෂයෙන් උන්වහන්සේගේ ජීවිත අවසාන කාලයේහි ආනන්ද මහහිමිපාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, ඔබ හිතන්න එපා මේක අතීත ශාස්ත්‍රවරයෙක්ගේ, පිරිනිවන් පාපු ශාස්ත්‍රවරයෙක්ගේ ශාසනයක් කියලා ඔබ හිතන්න එපා කියලා. ඒ කියන්නේ ජීවමාන සංඥාවෙන් මේ ධර්මය තුළ ශාසන ප්‍රතිපදාව තුළ ඉන්න කියන එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින්තුනි, අපි මේ කාරණය හොඳට මතක තියා ගන්නට ඕන. වෙසක් සමය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සමය සමරන අවස්ථාවක්ම නෙවෙයි. මේක අපි විශේෂයෙන්ම උන්වහන්සේ අවබෝධ කරගත්තු ඥානය සම්මා සම්බුද්ධත්වය සිහිපත් කරන අවස්ථාවක්. එනිසා මේක සම්පූර්ණයෙන්ම අවබෝධය ලබා ගැනීම සඳහා, ඒ අවබෝධය තේරුම් ගැනීම සහ ඒ අවබෝධය අපේ ජීවිතවලට හැකිතාක් දුරට පසක් කර ගැනීම සඳහා කැපකළ යුතු කාලයක් විදියටයි වෙසක් සමය අපේ සැමරිය යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම අපට පැහැදිලි කරන්නේ අපේ ජීවිතයේ සැපත සතුට ලබන ක්‍රමය මොකක්ද කියලා. පින්නතුනේ, උන්වහන්සේ දේශනා කරනවා සුඛකාමානි භූතානි දුක්ඛ පටික්ඛෝලානි. මේ ලෝකයේහි ඉපදෙන හැම සත්වයෙකුගේම ඒ කායන පැතුම සැපත ලබා ගැනීම, දුකෙන් අයින් වීම. ඒ නිසා සත්වයන් දුකට අකමැති වෙනවා, සැපතට කැමැති වෙනවා. නමුත් සංවේගයට කරුණ පිනතුනි, සැපත ලබා ගැනීම සඳහා කරන කරුණම දුකට හේතුවක් වෙනවා. ඇයි ඒකට හේතුව? සාමාන්‍ය ලෝකයේ මිනිස්සුයා දන්නේ නැහැ සැපත ලබන්න මොකද කරන්න ඕනි කියලා. ඒ නිසා ඒ අය ජරාවට පත්වෙන ලෝකයේහි, ජරාවට පත්වෙන, මහලු වෙන, මරණයට පත්වෙන මේ ශරීරය ඇතුළු තමන්ගේ ස්කන්ධ ලෝකයක් තියාගෙන ඒ ජරාවට පත්වෙන ලෝකයක්ම සොයමින් කාලය ගත කරනවා. අවසානයේදී අතෘප්තිකරව ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියපු විදියට තෘෂ්ණාවට දාස වෙලා අතෘප්තිකරව මේ ජීවිතේ නිමාටපත් කරනවා. අන්න එවැනි ලෝකයකට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපේ අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ප්‍රඥා ලෝකේ ලබා දෙනවා. කොහොමද සැබෑ ලෙසම සතුට සැනසීම ලබන්නේ කියලා. සාමාන්‍ය ලෝකයා පිනතුනි ජීවිතේ සතුට ලබන්න කියලා හුඟක් ඉගෙන කියා ගන්නවා. ඊට පස්සේ රැකී රක්ෂා කරනවා. හුඟක් ධනෙ උපයනවා. ඊට පස්සේ දරුවන් නිර්මාණය කිරීම සඳහා දරුවන්ගෙන් සැපත බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දරුවන් ලොකුණාට පස්සේ දරුවන්ගේ දරුවන්ගෙන් සැපත සැනසීම බලාපොරොත්තු වෙනවා. මේ ඔක්කොම කළා අභ්‍යන්තර ජීවිතයේ දිහා බලනකොට, නැත්නම් කණ්ණාඩි ඉස්සරහට කියලා බලනකොට අපි හුඟ දෙනේ හුඟ මහලු වෙලා, කොණ්ඩේ සුදු වෙලා, අතට හැරමිකයක් ඇවිල්ලා, තමගේ ශරීරයේ කුඩු වෙලා, බෙහෙත් වට්ටෝරුවක් අතට ඇවිල්ලා, ලෙඩ රෝග ගානක් සහිත ශරීරයක් තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. පින්නතුනි, අපි මේ වේගයෙන් සතුට සැනසීම හොයාගේ ලෝකයේහි අවසාන කාලය වන විට තේරෙනවා මේ බාහිර ලෝකයෙන් නියම සතුටක් නැහැ කියන කාරණේ. ඉතින් මෙන්න මේ පරිසරයක් මත පින්නතුනි, අපි වඩ වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය මොකද්ද කියන එක තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මේ බාහිර භෞතික දේවල් පිළිබඳව යථාර්ථය පැහැදිලි කළ දෙන්න. මේ භෞතික දේවල් වල ස්වභාවය තමයි ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නිතර මේවා විනාශය කරා ගමන් කරමින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපසන්තකව තියෙන මේ දේවල් ඕනම වෙලාවක අපට අහිමි වෙන්න පුළුවන්. තමන් ප්‍රියමනාප හැමදේම වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව භාගතුන් වහන්සේ අපට කල්තියම මෙනෙහි කරන්නේ කියලා දේශනා කළේත් ඒකයි. මෙන්න මේ தත්ත්වය මත එකාතකින් අපි බාහිර දේවල් පිළිබඳව තියෙන ආසාව, කැමැත්ත, ගනුදෙනුව කොහොමද කළ යුත්තේ කියන එක තේරුම් ගන්නට ඕන. අනිත් පැත්තෙන් සැබෑ සැනසීම සඳහා අපි මොකද කරන්න ඕනේ කියන කරුණත් තේරුම් ගන්නට ඕන. ඒදී පළවෙනි පියවර විදියට භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා බාහිර භෞතික දේ තුළ හිත බැස ගන්න ගතිය අඩුවෙන විදියට තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ කුසලයේ දිනු කිරීම. එහි ආරම්භක පියවර විදියට කර්මය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන තමන්ගේ මානසික සුවය දිනු කර ගැනීම සඳහා කළ යුතු වැඩපිළිවෙලක් මුලදී බුදුරජාණන් වහන්සේ අපට පනවල තියෙනවා. මංගල සූත්‍රේන කරුණ වලින් මුල් කරුණ බොහොමයක් සඳහන් වන්නේ මෙන්න මේ මූලික වශයෙන් අපි ලබා ගන්න ඕන සතුට, බ්ලෙසින්ස් ලබා ගන්නේ කොහොමද කියන එක. දානංච, දන් දීම, ධම්මචර්යාච, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම, මාතා පිතෝ උපට්ඨානං, මව්පියන් සැලකීම, පුත් දාරස සංඝෝ, දූ දරුවන් සැලකීම, කාලේන ධම්ම සවනං, සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම, කාලේන ධම්ම සාකච්ඡා, සුදුසු කාලේ ධර්ම සාකච්ඡාව, ආරති විරති පාපා, අකුසල දහම්ලින් දුරවීම, කතඤ්ඤතා, මෙන්න මේ වගේ ලක්ෂණ වලින් පින්නතුනි භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ අපිට සැපත ලබා ගන්න පුළුවන් ආකාරය. මේවා තමයි සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් හිත පිරිසිදු කරගන්න ආරම්භ කර මොහොතේ පටන්ම හිත කම්මසකතා සම්මාදිතිය තුලින්ගෙන සම්ප පාපා සකරණන් කියපු විදියට හැකිතා අකුසල දහම් වලින් දුර වෙලා තමන්ගේ හිත කුසලස්ස උපසම්බදා කියන මට්ටමට පවත්වා ගන්නකොට ඔහුගේ ජීවිතය තුළින් નિરાයාසෙන්ම මේ මංගල කරුණ සිද්ධ වෙනවා. දවසට උදෑසන අවදිච්ච මොහොතේ පටන්ම ඒ තැනැත්තා ඉතාම සිහියෙන් හිටියොත් ඔහුට ඇතැම්මට සටහනක් හදල කියන්න පුළුවන් අද දෙන තමන් කොච්චර මංගල කාරණා සිද කරාද කියලා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දැකීම, ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම, ශ්‍රවණානන්ද දස්සන, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වේදුරක් පූජා කිරීම, දානංච, ඒ වගේම පංචශීලය ආරක්ෂා කිරීම, ධම්මචර්යාච, ගෙදරින් අම්මට තාත්තට තමන්ගේ දෑතින් සැලකීම, මාතා පිතෝ පට්ඨාන, දූ දරුවන්ට තමන්ගේ දෑතින් මෛත්‍රී සාගත කාය කර්මෙන් වාක් කර්මෙන් යුතුව ආහාර පාන ආදිය සකස් කිරීම. පින්තුනි බලන්න දවසකට අපට මංගල කරුණු කීයක් අපේ ගෙදරින්දගෙනම කරන්න පුළුවන්ද? ගෙදරින්දගෙන කොච්චර පින්කම් කරන්න පුළුවන්ද? තමා ආහාර පාන අනුභව කරලා ඒ භාජනයේ හෝදන භාජනයේ හෝ යම් කෙනෙක් සිහියෙන් නොනින් මෛත්‍රී සාගත හෝදලයක වතුර ටික බැහැර කරනවා නම් සතිපට ආහාරයක් වේවා කියලා එතනින්මත් අපට පින්කම කරගන්න පුළුවන්. පින්නතුන් මෙන්න මේ විදියට සැප ලබන ආකාරය නියම විදියට ජීවිතය ආශිර්වාද ලබා ගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ ටිකෙන් ටික අපට පැහැදිලි කරන්නේ. එහෙම පැහැදිලි කළ පින්නතුනි විශේෂයෙන් දානමය පින්කම ගැන බුදුදහමෙහි අගය කළ තියෙනවා. එහි ප්‍රතිඵල විදියට උන්වහන්සේ දේශනා කරන පීති මුදාරං වින්දති දාතා කියලා දන් දෙන තැනැත්තා උසස් සැපයක් භුක්ති විඳිනවායි කියලා. බලන්න දිනපතාම ඔබ යම්කිසි කෙනෙකුට කිසියම් දෙයක් පරිත්‍යාග කරන අදහසින් ඉන්නවනම් ආමවාසයෙන් බුදුහාඳුරුවෙනුවෙන් පෑන් කෝප්පයක්, උදෑසන නැගිටලා බුදුහාඳුරුවෙනුවෙන් මල්වට්ටියක් පූජා කරන අදහසින් ඔබ අවදි වෙනවනම් ඇතැම් විට ඔබ කලින් දවසේම බුද්ධ පූජාව සඳහා භාජන ටික සෝදානම් කළා, මල් ටික සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කළ තමයි ඔබ නිදියන්නේ. උදෑසන අවදිච්ච මොහොතෙම බුදුහාඳුරු සිහිපත් කරලා බුද්ධ පූජාව පවත්වලා තමයි ඔබ දවසේ කටයුතු ආරම්භ කරන්නේ. ඉතින් මේ විදියට ආරම්භ කරන කටයුතු පින්නතුනි අපි මුළු දවස පුරාමත් ජීවිතය පුරාමත් සාර්ථක කරගන්න ආකාරයට ටිකෙන් ටික සතුට සැනසීම දිනු කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මුලින් සඳහන් කළ ආකාරයට මේ සතුට ලබන ක්‍රමය ආරම්භ කරන මූලික තැන තමයි අපි ඉන්න නිවස. අන්නේ නිවසේදී පින්නතුනි තමන්ගේ අමතා තියෙනවා නම් වැඩිහිටියෙක් ඉන්නවා නම් අන්නේ වැඩිහිටියන්ට අහුම්කන් දීම, ඒ වැඩිහිටියන් දැකලා ආශිර්වාද ලබා ගැනීම, සුහදව කතා බහ කිරීම, මෙන්න මෙතනින් තමයි පින්නතුනි අපේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ඕන. බාගතුන් වහන්සේ දේශනා කරන්නේ නිවසේ ඉන්න අම්මා තාත්තා දෙන්න තමන්ට ලැබිලා තියෙන පින් කුමරු දෙකක් පුණ්‍ය නැමැති බීජ වපුරන්න තියෙන ශේස්ත්‍රයක් විදිහටයි සලකන්නේ. ඒ වගේමයි තමන්ගේ නිස්ථානේ වැඩිහිටියෝ ඉන්නවනම් ඒ වැඩිහිටියෝ හැමදාම දැකලා වන්දනාමාන ආදිය කරලා ආහාර පාන ආදිය තියෙනවනම් දෑතින් පූජා කරලා මෙන්න මේ දේවල් කරනකොට පින්නතුනි තමන්ගේ ජීවිතයේ මේ සතුට වැඩි වෙනවා. විශේෂයෙන්ම බුදුදහමේ සඳහන් කරනවා මේ අම්මට තාත්තට දෙන්න සැලකීම ඉතාම ප්‍රබල කුසලයක් විදිහට සලකනවා. කෙනෙකුගේ ජීවිතයේ සතුට සැනසීම කොයිතරම් දුරට ලැබෙනවාද කියල එක බලන සත්පුරුෂයන් බලන එක කාරණයක් තමයි සත්පුරුෂ පඤ්ඤත්තම් පඬිද පඤ්ඤත්තම් කියපු විදිහට බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් පනවපු දෙයක් තමයි මේ අම්මට තාත්තට සලකන්න කියන එක. ඉතින් අද මේ සිහිපත් කරන මෑණියන්ගේ උපන්දිනයේට මේ දරුවන් සැලකීමත් තමගේ ජීවිතයේ සතුට සැනසීම ලබන ක්‍රමයක් විදිහට සලකන්නට පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුඛ සාමාන්‍යතා ලෝකේ අතෝ බ්‍රාහ්මඤ්ඤතා සුඛ. ලෝකේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි නියම ලෙස පිළිපැදීම ජීවිතයට සතුට ලැබීමට හේතු වන කාරණයක් කියලා. ශ්‍රමණ දහම රකින්න උත්තමයන් ලෝකේ ඉන්නවා. බ්‍රාහ්මණ දහම රකින්න අය හැටියට ශීලාශ්‍ර උත්තමයන් වහන්සේලා ඉන්නවා. මගඵලලාභී උත්තමයන් වහන්සේලා ඉන්නවා. අන්න ඒ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් කරන පරිත්‍යාග වන්දනාමාන මෙන්න මේ දේවල් තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ලබන්නට හේතු වෙනවා. ඊළඟට තවත් ඉදිරියට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුඛං යාව ජරා සාදු කියලා. සුඛං යාව ජරා සීලං මහලු වෙනකම්ම සිල්වන්ත භාවයේ සැපගෙන දෙනවාය කියලා. හැබැයි මේක වර්තමාන සමහරේ වර්ධවා තේරුම් ගත්ත අවස්ථාවක් තියෙනවා. මහලු වුණාට පස්සේ සීලය හොඳයි කියලා. එහෙම නෙවෙයි බුදුහම දේශනා කරන්නේ. මහලු වෙන කම්ම සිල්වත් බව හොඳයි කියන එක. Tamanta අවබෝධය ලැබෙච්ච මොහොතේ පටන්ම හැකිතාත්තුරට කායික වාචසික සංවරය ඇති කරගන්න. ඒකෙන් තමන්ගේ වචනයෙන් වැරදි වචන නොකිය තමා සංවරය පිටර හිටියොතින් තමන් කරපු කියපු දේවල් ගැන තමන්ට පසුතැවිල්ලක් ඇති වෙන්නේ. අපිට බොහෝ වෙලේ ජීවිතයේ පසුතැවිල්ල දුක හටගන්නේ තමන්ගේ හිතේ සතුට ප්‍රීතිය නැති වෙන හේතුවක් තමයි අතීතයේ තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි සිහිපත් කිරීම. ඉතින් එහෙම නොවෙන්නට එක ක්‍රමයක් විදියට ධර්මයේ සඳහන් වන්නේ මෙන්න මේ සිල්වන්ත බව. ඒ වගේම අතීතයේ කරපු අකුසල වලින් උනත් දුර වෙන ක්‍රමයකට බුදුහාඳුරෝ ධර්ම මාර්ගයේ විදියට දේශනා කළා තියෙනවා. ඊළඟට දේශනා කරනවා සුඛා සද්ධා පතිට්ඨිතං කියලා. ශ්‍රද්ධාව තුළ පිහිටීම සතුටට කාරණයක්, සැපතට කාරණයක් කියලා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාසයෙන් ගෞරවයෙන් කටයුතු කිරීම. ධර්මයේ තියෙන ස්වකහාතාදී ගුණ ගැන සැලකිල්ලෙන් කටයුතු කිරීම. ගෞරවයෙන් කටයුතු කිරීම. මහා සංඝරත්නයේ ගුණ පිළිබඳව සිහිපත් කිරීම. පින්වතුනි මේක සැපතර කාරණයක්. වෙනත් විදිහකින් කියනවා නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ භාවනා සමත කමඨහන වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තුල තිබුණු අරහං ආදී සම්බුදු ගුණ සිහිපත් කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ සතුටට, සැනසීමට, සැපයට හේතු වෙන කාරණයක්. ධර්ම රත්නයේ තියෙන ස්වකහාත, සම්දිටක ආදී ගුණ සිහිපත් කරනවා නම් මේ උතුම් නිර්මල ධහම තුළ ලෝකයට කොයිතරම් යහපතක් සැනසීමක් ලැබෙනවද? ඒ ධහමෙන් ලැබෙන ආස්වාදය, දිට්ඨධම්ම සුඛ විහරණය කුමක්ද කියන එක සිහිපත් කරන මොහොතක් පාසා හිත පිරිසිදු වෙනවා. අකුසලයන්ගෙන් හිත දුරු වෙනවා. තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා සංඝරත්නය ගැන. සරියුත් මොගලන් ආදී ඒ නික්ලේශී මහරහතුතුමා ගැන නිතර සිහිපත් කරන්න. සරියුත් හාමුදුරන්ට සුවිශේෂ ගුණ තිබුණා. මොගලන් හාමුදුරන්ටත් ඒ වගේ. මහා කාශ්‍යප හාමුදුරෝ, ආනන්ද හාමුදුරෝ, රාහුල හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරෝ මේ උතුම් මහරහතන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේගේ චරිත කතා කියවලා හැකි තාක් දුරට ඒ ශාසනික උතුම් චරිතය අපේ ජීවිතයට සම්බන්ධ කරගත් පමණට, ඒ චරිත කතා සිහි කර පමණට අපේ ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. මෙහෙම දේශනා කළ බුදුහාමුදුරෝ යම් කිසි කෙනෙක් අකුසල් දහම් වලින් වැළකෙනවා නම් පාපානං අකරණ සුඛං කියපු විදිහට පාපයන්ගෙන් දුර වීම සැපයක් කියලා දේශනා කරනවා. අපේ අතින්, අපේ කයින්, අපේ වචනෙන් අකුසල සිදුවනොතින් අපට ඒක දුකක්. ඒ නිසා පාපයන් නොකර ඉඳීම සැපතර කාරණයක් කියලා දේශනා කරලා මේ සැපත වලින් ඉහළම සැපත සතුට සැනසීම විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සුඛෝ පඤ්ඤාය පටිලාභෝ, ප්‍රඥා ප්‍රතිලාභය ලැබීම. නැත්නම් ප්‍රඥාව දිනු කිරීම තමයි මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම සතුට සැනසීම විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ කරුණ අපි සිහිපත් කරන ගමන් මේ අවස්ථාවේදී අද දිනට නියමිත සූත්‍රයට අදාළ කරුණ විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සෝමනස්ස සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉතාම වැදගත් කරුණ ටිකක් දේශනා කරනවා. ද්වේහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ දිට්ඨේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති යෝනිකස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. යම් කිසි කෙනෙක් කරුණ දෙකකින් සමන්නාගත වෙනවා නම්, කරුණ දෙකකින් යුක්ත වෙනවා නම්, අන්නේ කරුණ දෙකකින් යුක්ත වෙච්ච කෙනාට දිට්ඨධම වශයෙන් මේ ජීවිතයේ වශයෙන් සැපත, සැනසීම, සුවය, සොම්නස ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ කෙනා උත්සාහ කරනවා නම් එයාට සීල කේරසුම් ප්‍රහීණ කළ ලබන ආසවක්ඛේ ඥානය නැත්නම් අරහත් භාවයත් ලබා ගන්න පුළුවන් කියලා දේශනා කළා. මොනවද මේ කරුණ විදියට බුදුහාම දේශනා කළේ? කතමේ ද්වේහි සංවේජනීයසෝ ඨානේසෝ සංවේජනේන. සංවේගයට පත්‍යුතු කාරණාවල සංවේගයට පත්වීම සහ සංවේගස්සවා යෝනිසෝ පදහනේන. අන්නේ සංවේගයට පැමිණෙච්ච තැනැත්තා විසින් උස්සාහයෙන් කටයුතු කිරීම, දැඩි වීරියෙන්, සම්මා වායාමයෙන්, වීරියෙන් කටයුතු කිරීම කියන මෙන්න මේ කරුණු දෙක. පින්නතුනි මේ සූත්‍රයේහි ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් විස්තර කරනවා. එකක් තමයි සුඛ සෝමනස්ස කියන කාරණය. සාමාන්‍යයෙන් සුඛය කියලා කියන්නේ කායික ලබන සුවයට. සෝමනස්ස කියන්නේ මානසිකව ලබන සුවයට. සමහර අවස්ථාවලදී මේ දෙකම මානසික සතුටට සහ මානසික සැහැල්ලු භාවයට භාවිත කරලා තියෙනවා. ඉතින් අපිට සරලව ගන්න පුළුවන් කායික මානසික සතුට සැනසීම සඳහා හේතු වන කරුණු විදියට. ඊළඟට මෙහිදී සංවේග වස්තු කියන කාරණයක් දේශනා කරනවා. බුදුදහමේ සඳහන් වෙනවා සංවේගයට පත්ව යුතු ස්ථාන 8ක් පිළිබඳව. මුලින්ම අපි තේරුම් ගත යුතුයි සංවේගය කියන්නේ මොකක්ද කියලා. සංවේගය සහ ශෝකය, කනගාටුව මේ කර්ම අතර වෙනසක් තියෙනවා. සංවේගය කියන එක කෙලෙස් සහිතව ඇති වෙන දෙයක්ම නෙවෙයි. සංවේගය කියන එක ධර්ම සංවේගය වශයෙන් රහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේට ඇති වුණු දෙයක් විදිහට සඳහන් කරනවා. සංවේගය කියන්නේ යම් කිසි දෙයක යථා තත්ත්වය අවබෝධ කිරීමෙන් ඇතිවන මානසික අවදිමත් භාවය. ජීවිත යථාර්ථය තේරුම් ගන්න අවස්ථාවකදී අන්න ඒ තුළින් ආධ්‍යාත්මික අවදි බවක් ඇති වෙලා මධ්‍යස්ථ භාවයට පත්වීම. දැන් උදාහරණයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පිරිනම් පාපුව අවස්ථාවේදී සාමාන්‍ය ස්වාමින් වහන්සේලා ශෝකයටපත් වුණා. නමුත් රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත්තා. සැරියුත් මාහිමියන් වහන්සේ පිරිනම් පාපු වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ බලා සංවේගයටපත් වුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා සංවේගය ඇති කරගත්තා. ධර්ම සංවේගය ඇති කරගත්තා. ඒ සංවේගය කියන්නේ හඬන වැළපෙන දෙයක් නෙවෙයි. මුහුණ නරක් කරගෙන ඉන්න එකක් නෙවෙයි. ඒ සංවේගය කියලා කියන්නේ ඊටාම අවදි භාවයකින් මේ ජීවිත යථාර්ථය තේරුම් අරගෙන එෙහිදී මැදහත් සිතක් ඇති කර ගැනීම සහ ඒ සිතින්ම අනිත් අයට උනන්දු වීම සඳහා, පදන් වීර්ය සඳහා, වීර්ය සඳහා උනන්දු කරවීම. මේ දෙකම සංවේගයත් එක්කම යන දෙයක්. ඉතින් පින්නතුනි, මෙන්න මේ සංවේග ඉපදෙය යුතු ස්ථාන 8ක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ජාති, ජරා, ව්‍යාධි, තුති, අපාය, අතීත, අපත්තක, වට්ට, දුක්ඛම්, ඉදානි, ආහාර, ගවිටි, දුක්ඛම්, සංවේග, වත්තෝනේ, ඉමානේ, අට්ඨහ කියලා සඳහන් වන්නේ මේ කරුණු. අපි ඇත්තටම සංවේගයට පත්වුතු ස්ථාන මොනවද කියන එකයි මෙහි සඳහන් වන්නේ. එන් එක කාරණයක් තමයි ජාති, ඉපදීම කියන කාරණය. මේ ලෝකේ සත්‍යයන් ඉපදෙන ආකාරය දැක්කාම ඇත්තටම සංවේගයක් ඇති කරගන්නට ඕන. දුකක් නෙවෙයි, කනගාටුවක් නෙවෙයි, හැඬීම් බැලීමේ ස්වභාවයක් නෙවෙයි. අනේ මේ කර්මයේ දායකකර ඇති සත්‍යයන් මේ ලෝකේ ඉපදෙනව නේද? හඬාගෙන ඉපදෙන සත්‍යයා ඇතැම් විට බොහොම ධන දහන තියෙන නිවසක දරුවෙක් ඉපදුනොත් අපි හිතනවා අනේ වාහ හොඳ දෙයක් කියලා. නමුත් පින්නතුනි, ඒ දරුවා මව කුසේ කොච්චර කාලයක් දුක් විඳලාද මේ ලෝකෙට බිහි වෙන්නේ? බිහි වෙන අවස්ථාවේදී කොයිතරම් දුක් කරදර මැද්දේදී ලෝකෙට එන්නේ? ලෝකෙට ආවත් ඒ දරුවා නැවත නැගිටින්න මාස කීයක් නම් දුක් විඳින්න ඕනද? පස්සේ කතා කරන්න, ඇවිදින්න, මේ වගේ කරුණු වලට විතරක් නෙවෙයි අධ්‍යාපනය ලබන්න. ආම වශයෙන් මේ කරුණු ටික සඳහා මේ දරුවා අඛණ්ඩව අවුරුදු 25ක් කැප වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ අපි හිතනවා ඉගෙන ගත්තට පස්සේ වැඩේ හරි කියලා. නමුත් ඊට පස්සේ රැකී ආරක්ෂා කරන්න ගියාට පස්සේ අර තියෙන සැනසීමක් නැති වෙනවා. ඊට පස්සේ හිතනවා විවාහයක් කරගත්තොත් දරුව සැනසීමින් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි හිතුවටත් වඩා වගකීම් වැඩි වෙනවා. ඊට පස්සේ දරුව ලැබුණාට පස්සේ අර තිමිත නිදහස ඊටත් වඩා අඩු වෙනවා. ඊට පස්සේ ලෙඩ දුකට මුහුණ පෑන් ආදී මේ කටයුතු වලදී මේ ඉපදෙන සත්‍යා මේ අතරේදී කොයිතරම්නම් අනිත් අයගේ නොයෙක් විදිහේ කරදර කම්පටලු අත්විඳින වෙනවද? කොයිතරම් සමාජයෙන් එන ලෙඩ දුක් වලින් මුහුණ දෙන සිද්ධ වෙනවද? සමාජික උපද්දර වලට, අවුවට, වැස්සට, පින්නට අහු වෙලා මේ ඉපදෙන සත්‍යා කොයිතරම්නම් දුක් පීඩා විඳිනවද? මේ ඉහළ කුලයක ඉපදුනොත් එම් පින්නතුනි. නමුත් සාමාන්‍ය ස්ථානික ඉපදුනොත් එම් ඇතැමිට දිනඳු පවුලක දරුවෙක් ඉපදුනොත් එම් ඇතැමිට සාගත වගේ තියෙන ආහාර පාන ආදී අඩු සමාජික විපද්දරව තියෙන යුද්ධ වාතාවරණ පවතින මේ වගේ රටක දරුවෙක් ඉපදුනොත් එම් පින්නතුනි, කොයිතරම්නම් දුක් සමුදායක ඒ දරුවා විඳිනවද? කුසගින්නේ කොයිතරම් පීඩාවට පත් වෙනවද? අවුවෙන් වැස්සෙන් කොයිතරම්නම් දුක් විඳිනවද? මේ දරුවා අවුවෙන් වැස්සෙන් දහදියෙන් පීඩාවට පත් වෙමින් වසර කීයක් නම් ගත කරනවද? ඇතැම් විට හරියට ඇඟට ඇඳුමක් නැහැ, දෙපයට මිරිවැටි සඟලක් නැහැ. මේ දරුවා කොයිතරම් සංවේගයෙන් දුකකට කම්කටොළුවට පත් වෙනවද? එතකොට අපි සංවේගයට පත් වූ පළවෙනි කාරණය තමයි ඉපදීම කියන කාරණය. මේක පින්නතුනේ කෙනෙක් ඉපදීම කියන එක සතුටට පත් වෙන තියෙන කාරණයක් නෙවෙයි. මේ ඉපදෙන සත්‍යය ඉපදෙන්නෙම මහලු භාවය, ලෙඩවීම සහ මරණය කියන මෙන්න මේ තෑගි ටික දෑතින් අරගෙන තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ නිසා ධර්මයේ සඳහන් වන්නේ ජාති කියන එක, ඉපදීම කියන එක සංවේගය ඇති කරගත යුතු, ධර්මයේ පිළිබඳව වඩ වඩාත්ම නැඹුරු විය යුතු, ධර්මයේ අප්‍රමාදීව ජීවිතයට පිළිපදින්න ඕන, ජීවිතය අවදිමත් බව ඇති කරන කාරණයක් විදියටයි උපත, ජාතිය භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟ කාරණේ තමයි ජරාව. ඉපදෙච්ච තැනැත්තා ඉපදෙච්ච මොහොතේ පටන්ම මේ ශරීරයේ සෛල බිඳෙමින් වෙනස් වෙමින් මහලු භාවය කරා යනවා. අපට තියෙන අවුරුදු 40 50 ගියාට පස්සේ මහලු වෙන්නේ කියලා. නමුත් වෙනතනේ හැම මොහොතකම මේ ශරීරයේ සෛලවල දිරාපත් වීම සිදු වෙනවා. මුල් වසර 30 40 කාලය ගත වෙනකම් ශරීරයේ වර්ධනය වෙන සෛල වැඩි නිසා අපට පේන්නේ වර්ධනයක් විතරයි. නමුත් අවුරුදු 40 45 ගියාට පස්සේ ශරීරයේ වර්ධනය වෙන සෛලවලට වඩා දිරාපත් වෙන සෛල ගාන වැඩි වෙනකොට අපට මේ මහලු භාවයේ ටිකෙන් ටික පේන්න ගන්නවා. ඉතින් දිරාපත් වීම සලකන්නේත් සංවේගයටපත් වෙනට ඕන, වඩ වඩාත්ම ධර්මයට ලං වෙන්නට ඕන කරුණක් විදියටයි සඳහන් වන්නේ. ඊළඟ කාරණේ තමයි ව්‍යාධි, ලෙඩවීම්, ශාරීරික වශයෙන් ලෙඩවීම්. පින්නතුනේ බලන්න ලෝකේ කී දෙනෙක් නම් විවිධාකාරයේ ලෙඩවලින් පීඩාවටපත් වෙලා ඉන්නවද කියලා? විශේෂයෙන් වර්තමාන කාලයේ මේ වෛරස් වුන නිසා කී දෙනෙක් නම් බියෙන් තැතිගැනීමින් ඉන්නවද කියලා? ලෙඩ හැදෙච්ච අය ලෙඩේ හැදෙච්ච නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. එයාගේ ඥාතීන් තමගේ ඥාතීන් ලෙඩ වෙච්ච නිසා දුක්වල ඉන්නවා. සුවපත්ව ඉන්න අය ඇතැම් විට අනාගතේ ලෙඩ වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ලෙඩවල සුවපත් වෙච්ච අය බයෙන් ඉන්නවා ආයි ලෙඩේ හැදේද කියලා. පින්නතනේ බරන්න කී දෙනෙක් නම් දුකෙන් ඉන්නවද? විවිධාකාරයෙන් රෝගයන් වටපත් වෙච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා ව්‍යාධිය සලකන්නේත් සංවේගයටපත් වෙන ඕන කාරණයක් විදියට. ඊළඟ කාරණේ තමයි චුති, වැයවීම නැත්නම් මරණය කියන කාරණය. එක් ආත්ම භාවයේ කයිති මේ ශරීර ස්කන්ධ පංචකයේ දිරාපත් වීම, ඒ තුලින් තමන්ට මරණයටපත් වීම චුති කියලා සලකනවා. මේ හැම වචකයක්ම තව ගැඹුරු අර්ථයකට විග්‍රහ වෙනවා. ඒ කරුණ අපි ඉදිරියේ විස්තර කරනවා. එතකොට මරණය පින්නතුනේ බලන් ලෝකේ කී දෙනෙක් දිනපතා මරණයටපත් වෙනවද කියලා? ඉතින් මරණයටපත් වීම සතුටට හේතුවක් නෙවෙයිනේ. අපේ ළඟම ඥාතියන් කී දෙනෙක් අපේ ජීවත් වෙන කාලෙදිම මිය ගියාද? අද දවසේ ලෝකේ කී දෙනෙක් මිය යනවාද? අනාගතයේ තව කී දෙනෙක් නම් අපේ ළඟම ඥාතියන් මරණයටපත් වෙනවද? අපිට මළගෙවල් කීයකට නම් යන්න තියේද? ඒ හැම තැනදීම පින්නතුනි අපේ ලෙන්සු අරගෙන ගිහිල්ලා ඒ මරණය ළඟදී අඬලා දුක් වෙනවා. ඉතින් මේක තමයි ජීවිතය අර්ථය. ඒ නිසා මරණයටපත් වීමත් සංවේගය ඇති කරගන්නට ඕන. අනේ මේ දුකට සමාපත් වෙනට හොඳ නෑ, මේ මිදෙන්න ඕන කියන හැඟීමක්, උනන්දුවක්, ආකල්පයක් ඇති කරගෙන අප්‍රමාදී බව හටගන්නට කරුණ හැටියටයි මෙහෙම සඳහන් කරන්නේ. ඒ නිසාම තමයි භාගතුන් වහන්සේ මේ කරුණ වරක සඳහන් කරන්නේ දේව දූතයන් කියලා. අපට ධර්මයේ අප්‍රමාදී වන්නට දිව්‍ය ලෝකේ නියපු දූතයන් වගේ, නැත්නම් අපට යහපත් මිතුරෙක් වගේ මේ ලෝකයේ ප්‍රධානතම දූතෙක් අපට ලැබුණා වගේ තමයි මේ ජාති ජරා මරණ ආදී මෙන්න මේ කරුණු. ඒ නිසා අපට අනාගතයේ අත්වන ඉරණම කලින්ම පහදලා දෙන්නට අපු දූතෙක් මේ. අනිත් අය ඉපදෙනකොට අපට කියනවා ඔබටත් අනාගතයේ මතු මේ වගේ උපතක් සිද්ධ වෙනවා. ඇතැමිට දුගතිගාමි උපතක් වුණා සිද්ධ වෙන්න පුළුවන්. අනිත් අය ලෙඩ වෙනකොට අපට කියන ඔබත් අනාගතයේ ලෙඩ වෙන කෙනෙක් කියලා පණිවිඩය ගෙනලා දෙනවා කලින්ම. ඒ වගේම තමා මහලු වෙනකොට අන්නේ මහලු භාවයේ කලින්ම තේරුම් කළ දෙනවා. අනිත් අය මැරෙනකොට අපට පණිවිඩය ගේනවා මේ ඔබේ අනාගත ඉරණම තමයි ඔබ වෙත එන්නේ කියලා අපට පැහැදිලි කළ දෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ මේ කරුණු ඉපදීම, මහලවීම, ලෙඩවීම, මරණය කියන කරුණු සංවේග වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට තමයි විස්තර කරනවා අතීත දුක. අතීත සංසාරයේ අපි දුකක් විඳලා තියෙනවා නම් ඒ කරුණ ගැන සිහිපත් කරන වෙලාවේ අපිට යම් සිවිදයක දුකක් ඇති වෙනවා. ඇතැම් විට සිහිපත් නොකරත් ඒ දුක් අපි විඳපු දේවල් පිනතුනේ. විශේෂයෙන්ම ජීවිත ගත කරන අය ඊයගේ අතීත ජීවිත ගැන කියනකොට හැඩෝ කඳුලෙන් ඒ දේවල් කියනවා සමහර අය. ඇතැමෙට මේ ජීවිතේ හොඳට දැන් සතුටෙන් දිනවල ඉන්න අය මට අහවලාගේ මේ වගේ අසාධාරණයක් වුණා, මම මේ වගේ පීඩා විඳලා මෙතෙන්ට ආවේ, අහවල් කෙනා මට මෙන්න මේ වගේ හානි කළා කියන අඬ අඬ ඒ දේවල් කියනවා. බලන්න පින්වතුනි කොයිතරම් සංවේගයක්ද. ඇතැම්මිට ඒ අතීතයේ තමන්ට අඩුපාඩු කරපු අය, තමන් ඊට මේ තත්වයට දිනු වෙනට උදව් කරපු අය, ඒ තමයි නියම කල්යාණ මිත්‍රයා. නමුත් මේ අවිද්‍යාව නිසා අර නිරුද්ධ වෙච්ච අතීතයට ගිහිල්ලා ඒ අතීතයේ තමන්ට හානි කරපු අය පිළිබඳව කතා කළා. ඇතැම්මිට මාධ්‍යට ඇවිල්ලා ජනමාධ්‍ය ඉදිරිපිටදී මේ අය මේ කරුණු කිය කිය දුකටපත් වෙනවා. ඇතැම්මිට මේ කෙනාට හිතෙන්නේ එහෙම කරුණු කියුවට පස්සේ ඒ අහන අයගෙන් තමට අනුකම්පාවක් ලැබේ කියලා, තමන් ගැන බොහොම ගුණ කතන කියයි කියලා තමයි හිතෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනේ එකකින් වෙන්නේ බාහිරින් තමන්ට ගුණ කතන ප්‍රශංසා ලැබුණත් නැති වුණත් තමන් දුකටපත් වීම මෙතෙන්දි වෙන්නේ. එනිසා මේ කරුණු කියද්දී අපි හුඟක් සිහියෙන් නුවණින් ඒ දේ කරන්නට ඕන. අනිත් දේ තමයි අපත්තක වට දුක්ඛම්. තාම නොපෙමිණි සංසාර දුක තියෙනවා. අපිට මේ ආත්ම භාවයේදීම මරණ මර ලබන බැරිමොතින් රහත් භාවයට පත් වෙන බැරිමොතින් අපි පින්නතුනේ අනාගතයේ ඒ ඇතැම් විට දුකටපත් වෙන්න පුළුවන්, දුගතිගාමි වෙන්න පුළුවන්. සසර අනාගතයේ බොහෝ කාලයක් අපි යනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුදු නුවණටවත් මේ අනාගත කාලය නිශ්චිතව අපට පැහැදිලි කළ දෙන්න බෑ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ මේක දකින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ දිග විස්තරය අපේ පෘථග්ජන මනසට ගෝචර නොවන තරමට මේ අනාගතයේ තියෙන දුක් පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන් මාර්ගඵල නොලබපු කෙනෙක් සසර අනාගතයේ විඳින තියෙන දුක අප්‍රමාණයි කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ අනාගත දුක අපි ඉදිරියේ තියෙනවා. මේ ජීවිත කාලෙම උනත් බලන්න, තව ඉදිරි කාලය ගැන ඔබට කොයිතරම් බියසක තියෙනවද? අනේ මම ලෙඩ වුණාම මට කවුරු සලකාද? එක්තැන් වෙච්ච කාලයක කවුරු නම් මට වතුර ටිකක් බෙහෙත් ටිකක් දෙයිද? මගේ දරුවා මට සලකාද? මගේ මරණය කටයුතු හොඳට සිද්ධ වේද? මේ වගේ කටයුතු අපිට තියෙන අනාගතයේ දුක අපිට තියෙනවා. විශේෂයෙන් මේ වගේ කාලවල බැරි වෙලාවත් මේ උණ රෝගෙන් මිය ගියොතින් අනේ මම බලාපොරොත්තු වෙන ආකාරයට ගෞරවාන්විත විදියට මගේ මරණය සිදු කරගන්න බැරි වේද? මම අනාගතයේ මේ ශරීරය කොටස් දන් දෙන්න කියලා හිටියා, ඇස් දෙක දන් දෙන්න කියලා හිටියා, අනේ මට ඒව බැරි වේද? මෙන්න මේ දේවල් ගැන දැන් ඇතැම් විට සමහර ඇතැම් බියෙන් දුකෙන් සැකෙන් ඉන්න අවස්ථාව. එනිසා මේ අනාගත දුකක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං කියලා. වර්තමානයේ ආහාර සෙවීම පිළිබඳව දුකක් තියෙනවා. පින්නතුනි බලන්න අද ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන්ගේ දවසින් වැඩිපුර කාලයක් ගත කරන්නේ මොකටද? ඒ කැප කරන්නේ තමන්ට වහලක්, හිසට වහලක්, ගතට වස්ත්‍රයක්, කුසට ආහාරයක් සොයාගන්න. ඇතැමිට දවසට පැය ගාණක් මේ සඳහා ක්‍රියා කරනවා. මිනිසයන්ට මේ සඳහා ගත කරන්න තියෙන කාලය අඩුයි. නමුත් බලන්න තිරිසංගත සත්තු දවසට වැඩිපුර කාලයක්, ඒ සත්තු මහන්සි වෙන්නේ තමන්ට නිවසක් හදාගන්න නෙවෙයි, ඇඳුම් පැළඳුම් සඳහා නෙවෙයි. ඒ සත්තු වැඩිපුරම දවසේ කාලයක් කැප කරන්නේ ආහාර පාන ටික සොයාගන්න. ඉතින් මෙන්න මේ දුක කිසියම් විදියකට පිනුතුනේ අපටත් තියෙනවා, අපටත් දැනෙනවා. විශේෂයෙන් දුර්භික්ෂ සමයන්වලදී ආහාර අඩු කාලවලදී, ආහාර අඩු නොවුනත්, අද දින අඩු නොවුනත් ඉදිරි කාලයේදී ආහාර අඩුවේ කියලා හිතනොතින් බලන්න පිනුතුනේ පසුගිය කාලේ ඔබ දකින්න ඇති මිනිස්සු ආහාර පාන ගන්න කොයිතරම්නම් මාසියක් දැරුවද? අනිත් අය පෙරලාගෙන ගිහිල්ලා තමන්ට කියලා වතුර බෝතල් ටික ආහාර ටික ගෙදරට ගන්න කොයිතරම් මහන්සියක් වුණාද? මේක පුද්ගලික වරදක් නෙවෙයි. මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි දුකේ ස්වභාවය. මේ දේ තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කළා ලෝකෙට අපිට පැහැදිලි කරන්නේ. පින්නොතින් මෙන්න මේ කරුණ වට මොනවද? ඒ තමයි ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණයටපත් වීම, අතීත දුක, අනාගත දුක, ඒ වගේම තව කාරණයක් සඳහන් වෙනවා අපාය, අපාගත වීමට තියෙන ඉඩකඩ. මේකත් දුකක් විදිහට සලකනවා. ඒ වගේ ඊළඟට අවසන් කරුණ විදිහට වර්තමානයේ ආහාර සොයා ගැනීමට තියෙන දුක. මේ කරුණ වලින් පිනතුන විශේෂ කාරණයක් විදිහට අපායට යන තියෙන ඉඩකඩ පිළිබඳව තියෙන දුකක් තියෙනවා. මේක බොහෝ දෙනෙකුට ජීවිතයේ යෝන් වයස ගත කරනකොට නීරෝගය වෙන්නකොට හොඳට යහළුවන් එකට ඉන්නකොට මේක තේරෙන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික දුර්වල වෙලා ජීවිතය අවසාන කාලේ ලංවන විට බොහෝ විට තමන්ට මේක තේරෙන ගන්නවා. ඇතැම් විට ගති නිමිති විදියට නැත්නම් කර්ම නිමිති විදියට මේව තේරෙන්න අර ගන්නවා පුද්ගලයන්ට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම මියගිය ඥාතීන් මිය ගිහිල්ලා අපායේ ඉඳලා විවිධාකාරයෙන් ඇවිල්ලා තමන්ගෙන් පින් දහම් ඉල්ලනකොට කරදර කරනකොට බොහෝ දෙනෙකුට මේ අපාදුක දැනෙන්න ගන්නවා. පින්වත්නි, ධර්මානුකූලව මේ ගැන අපි හැඟීමක් ඇති කරගන්නට ඕන. ලෝකයේ අප්‍රමාණ සත්‍යයන් අපාගතව සාපිපාසාවලින් දුක් වෙනවා. ඒ වගේම ජීවත් වෙන මිනිස්යන් හෝ වේවා ජීවිතයේ සැඳෑ සමයේ අපාගත වේ කියන බියෙන් කටයුතු කරනවා. මෙන්න මේක සංවේගයට හේතුවක්. ඉතින් මෙන්න මේ සංවේග කරුණු වලින් සංවේග වෙන්න තියෙන ස්ථානවල යම් කිසි කෙනෙක් සංවේගය ඇති කරගන්නවා නම් ඒ විතරක් නෙවෙයි. සංවේගය ඇති කරගෙන විතරක් හිටියට හරියන්නේ නැහැ. මෙන්න මේ සංවේග වස්තු ඉක්මවලා මේ තුළින් දුකටපත් නොවන විදිහට මම මොකද කරන්න ඕනේ කියන කරුණ පිළිබඳව දැඩි වීරියක්, උත්සාහයක්, ප්‍රධාන වීරියක් ඇති කරගන්නවා නම් අන්න ඒ කරුණත් කියන මේ දෙක භාගතුන් වහන්සේ සලකන්නේ යම්කිසි කෙනෙකුගේ ජීවිතයට සැපත සහ මානසික සුවය ලබන්නට හේතු වන කරුණක් කියලා. අප මේ සඳහන් කළේ පින්නතුනි සෝමනස්ස සූත්‍රයේ දැක්වෙන කරුණවල සාරාංශය. මොකද මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ යම්කිසි කෙනෙක් ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණය, අපායට යාමට සිදුවීම, අතීතයේ විඳපු දුක, අනාගතයේ විඳින තියෙන දුක, ආහාර සොයා ගැනීම කියන දුක කියන මෙන්න මේ කරුණුවට කෙරෙහි සංවේගයක් ඇති කරගන්නවා නම් දුකක් නෙවෙයි, ශෝකයක් නෙවෙයි, බියක් නෙවෙයි, මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතේ ගැන දෙයක් නේද? එවැනි ජීවිතයක් තුළ සතුටු වෙන තරම් දෙයක් අපට ලැබිලා නැහැ නේද කියන ජීවිතයේ අවදිමත් බවක් ඇති කරගන්නවා නම් සහ අන්නේ අවබෝධය සමගම මෙන්න මේ ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්න ඕන කියන වීරියක් කිසියම් කෙනෙක් ඇති කරගන්නවා නම් භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ අන්න ඒ තැනැත්තා සුඛ සෝමනස්ස බහුලව විහෙරති. සුඛය සොම්නස බහුලව ජීවත් වෙන පුද්ගලයෙක් කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පින්නතුනි මරණය ගැන සීකරනකොට, ලෙඩවීම ගැන සීකරනකොට, මහලු වීම ගැන සීකරනකොට දුකෙන් ඉන්නවා කියලා නේද? ඒ සාමාන්‍ය ලෝකයේ හිතන විදිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට පින්නතුනි භාගතුන් වහන්සේ අපට මේ කරුණ නිතර මෙනෙහි කරන්න කියලා අභින්න පච්චවේක්ෂණ සූත්‍රයේ දේශනා කරන්නේ දුකෙන් ඉන්න නෙවෙයි. මරණ ධම්මෝම මරණං අනතීතෝති, ව්‍යාධි ධම්මෝම ව්‍යාධින් අනතීතෝති, ජරා ධම්මෝම ජරං අනතීතෝති කියන මේ කාරණා දේශනා කරනවා. මම ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක්, මේ කරුණ මා විසින් නොඑක්මපු කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ඇයි එහෙම දේශනා කරන්නේ? ලෙඩ වෙනවා කියලා, මහලු වෙනවා කියලා, මැරෙනවා කියලා අඬන්නේ නැද? නැහැ පින්නතුනි. මෙන්න මේ තත්ත්වයට පත් වෙන බව දන්නවා නම් ඉක්මනටම තමන් මෙන්න මේ දුක් සමුදායෙන් නිදහස් වෙන විදිහට කටයුතු කරන්නට ඕන. ඒකාන්තයෙන් අපාගත වෙන්නට හේතු වන අකුසලලි මිදලා හැකිතාක් සුගති ස්ථාවර වෙන විදිහට බුදුදහමේ සඳහන් වන ඉහළම කුසලයන් අපි කරන්නට ඕන. පංචශීලය ආරක්ෂා කිරීම, සංඝසතු දානමය පින්කම්, ආවාස පූජා, මෛත්‍රී භාවනාව, බුදු දාම සංඝිකෙන තෙරුවන් සරණ යාම, මෙන්න මේ කරුණ සලකන්නේ උපදී සම්පත් ලබා දෙන ප්‍රබල කුසල දහම් විදියට. ඒ කරුණ කරනකොට පින්නතුනේ අපට ජීවිතයේ සුගතිය පිළිබඳව යම්කිසි සහතිකයක් තියෙනවා. අනිත් කාරණේ තමයි මෙන්න මේ ජරා මරණ ආදී දුක් ටිකෙන් නිදහස් වෙන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. අතීත අනාගත අන්තවලින් මිදෙන මාවතන් දේශනා කරනවා. වැඩි දෙයක් තබා පින්නතුනේ සබ්බේ සත්තා ආහාරකිත එක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සීල සත්‍යයන් ආහාරයෙන් යැපෙනවා කියලා. ආහාරයේ ප්‍රමුඛ කාරණයක් කියලා දේශනා කරනවා. නමුත් වෙනතුනි අරහත් භාවයට පත් වෙච්ච කෙනා මෙන්න මේ කබලින්කාර ආහාරයෙන් යැපෙන ගතියෙන් මිදිලා ඒක නැත්තා ආහාරය මත නොයැපෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආහාර ගන්නෑ කියන එක නෙවෙයි. ආහාරය ඔහුගේ ජීවිතයේ සැපත සතුට තීරණය කරන සාධකයක් නොවන මට්ටමට පත් වෙනවා. වෙනතුනි මෙන්න මේ කරුණ ටික තමයි බුදු දහමෙන් අපට පැහැදිලි කරන්නේ. ඉතින් මේ හැම කරුණක් ගැනම සාකච්ඡා කරද්දී පිනතුනි අපි මුලින් මේ පැහැදිලි කළේ ඊටාම සරල විග්‍රහයක්. නමුත් ඒ විග්‍රහය තුළින් අපි ඔබට ගිහිල්ලා වඩාත්ම ගැඹුරින් මේ කරුණ අධ්‍යයනය කළ යුතුයි. ඊයේ මොකද්ද පිනතුනි? ජාති ජරා ව්‍යාධි මරණ කියන එක සාමාන්‍ය ලෝකයේ විස්තර කරන්නේ එක ජීවිතය අවසාන කාලයේ සිදුවෙන නැත්නම් මරණය මරණාසන්න මොහොතේ සිදුවෙන නැත්නම් මරණයෙන් පස්සේ සිදුවන දෙයක් විදියට. අතීත දුක කියලා කිව්වහම අතීත ආත්ම භවවල නිරය ආදී තැන්වල විඳපු දුක් ගැන ආදී තමයි හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි ආහාරය ගැන හිතනකොට බොහෝ දෙනාට හිතෙන්නේ කබලින්කාර ආහාරය විතරයි කියලා. නමුත් බුදුදහමෙහි මේ කබලින්කාර ආහාරයට අමතරව ස්පර්ශ ආහාරයක් ගැන කියනවා. විඥාන ආහාරයක් ගැන කියනවා. මනෝ සංචේතන ආහාරයක් කියලා කියනවා. මෙන්න මේ සතර ආහාරයම නිදහස්න ක්‍රමයකුත් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. පින්නතුනි මේ සියලුම කරුණු ටික එක චිත්තක්ෂණයක් තුළ පරිසම්පාද විග්‍රහය මත විස්තර කරන්න පුළුවන්. හැම මොහොතකම සිතවිල්ලක් හට ගන්නවා. අන්නේ හටගත්තු සිතවිල්ල නිසියාකාරව අවබෝධ කරනවත්තොත් අපි ඒ සිතවිල්ලට හේතු වෙච්ච බාහිර රූප ආදිය තුන අපේ හිත බැස ගන්නවා. ඒ රූපය තුළ හිත බැසගත්තොත් අන්න ඒ රූපයට අදාළ වූ නැවත උපතකට අපි යනවා. ඒ රූපය මහලු වෙනකොට ඒ දිරාපත් වෙන දුක් ටික අපි වැළඳ ගන්නවා. ඒ රූපය ලෙඩ දුකට පත් වෙනකොට ඒ දුක් ටික අපි වැළඳ ගන්නවා. ඒ ඇහැට පෙනෙච්ච රූපය නැත්නම් ශරීරයට දැනෙච්ච ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒකේ චුති ස්වභාවයට පත් වෙනකොට ඒ සිතුවිල්ල මරණයට පත් වෙනකොට අනේ කලින් මට හොඳ සැපතක් තිබුණා. කලින් මං ගැන අනිත් හැමෝම වර්ණනා කළා. දැන් මං ගැන ඉතර වර්ණනා කරන්නේ මාව ගැන ඉතර සැලකන්නේත් නැහැ කියලා පින්නතුනි මෙන්න මේ වගේ ඒ තමා ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලින් ලැබපු ස්පර්ශය Tamante මේ මොහොතේ අහිමි වෙනකොට අන්න ඒ තුලින් දුකටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අතීතය කියන එක අතීතාත්ම භාවල විතරක් නෙවෙයි පින්නතුනි මේ මොහොතෙම මේට කලින් සිතවිල්ල පිළිබඳව අපි අවිද්‍යාසහගතව හිතනවා නම් අන්න ඒක දුකක් බවට පත් වෙනවා. ඒ වගේම අනාගතයේ පහළ වෙන තියෙන සිතුවිල්ල පිළිබඳව සිතනවා නම් ඒකත් දුකට හේතුවක් වෙනවා. අපි අතීතයේ හෝ අනාගතයේ සිහිපත් කරන්නේ වර්තමාන සිතින්. අපිට මේ ගැන අවබෝධයක් නැහැ. අපි හිතන්නේ අතීත සිද්ධියක් සිහි කරනවා කියලා. අපිට හිතෙන අනාගත සිදුවීමක් අපි සිහි කරනවා කියලා. නමුත් පින්නතුනේ ඇත්තටම මොකද්ද වෙන්නේ? ඇත්තටම වෙන්නේ වර්තමානයේ තුලයි මේ දේ සිහි කරන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා අපි අතීත අනාගත කියන අන්ත දෙකේ ඉන්නවා. මේ මධ්‍යම ප්‍රතිපදාව මැදමාවත අපට අහිමි වෙනවා අවිද්‍යාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මෙන්න මේ දුක් සමුදායෙන් නිදහස් වෙලා උදේ කබලින්කාර ආහාරයෙන් විතරක් නෙවෙයි මේ අස්කන්න ආසාද ඉන්ද්‍රිය රූප ආදී ස්පර්ශ කරන්න තියෙන ආසාවල් ඒ වගේම චක්කු විඥාන ආදී විඥාන පිළිබඳවත් ඒ වගේම ඇසෙන් හටගන්න චක්කෝ නැත්තම් රූප සංචේතන ආදී පිළිබඳව වූ සිතිවිලි කියන මෙන්න මේ සියලුම ආහාර වලින් නිදහස් වෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. උන්වහන්සේගේ ඥාන අනුව මෙන්න මේ මාවත තුළ අපට යන්න පුළුවන් නම් අපට පේනතුනි ජීවිතයේ සැපත සොම්නස වැඩි කරගන්නට පුළුවන්. ඒකට හේතු වෙන මූලික කරුණු ටිකක් තමයි අපි මුලින් පැහැදිලි කළේ. අම්මට තාත්තට සැලකනකොට අන්නේ සැලකිල්ල පිළිබඳව පින්නතුනි තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අම්මා තාත්තා ඉන්න කාලේ සැලකන්න බැරි වුණා නම් ඇතැමිට පස්සේ කාලේ ලොකු දුකක් ඇති වෙනවා. අනේ මට මෙච්චර උදව් කරපු අපේ අම්මා තාත්තා දෙන්නට මට සැලකන්න බැරි වුණා නේද කියලා. විශේෂයෙන් දරුවන් ඉන්න දෙමව්පියන් ඉදිරියේ පින්නතුනි ඔබ සැලකිය යුතු ප්‍රධාන දෙයක් තමයි ඔබේ දරුවන්ට ඔබ හුඟක් සැලකුවට විතරක් දරුවෝ ඔබට සැලකන්නේ. ඔබේ දරුවෝ ඔබේ අම්මට තාත්තට සැලකන ආකාරය ගැන හොඳට අවධානයෙන් ඉන්නේ. අන්න ඒ සැලකන ආකාරයට තමයි ඔබට ඔබේ දරුවන් අවධානය සැලකන්නේ. අන්න ඒ නිසා පින්නතුනි අනාගතයේ තමන්ට දරුවන්ගෙන් සැලකිලි ලැබෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇවිසින් තමන්ට දරුවෝ ඉන්නව නම් ඒ දරුවන්ට පේන්නම තමන්ගේ අම්මට තාත්තට සැලකන්නට ඕන. අම්මා තාත්තා නැති වෙලා නම් වැඩිහිටියෙකුට හරි සැලකලේ ආදර්ශය දෙන්නට ඕන. මිය ගිය අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්නට ඕන. මෙන්න මේ කරුණ වලින් කිසියම් ආදර්ශයක් ලබා දෙන්නට ඕන. ඒක තමන්ට දිට්ඨධම්ම වේදෙනිය වශයෙන්ම එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ අමර තාත්තට සැලකීම ඉඳන් වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, පූජනීය උතුමන්ට සැලකීම, අසරණයට පිහිට වීම, රෝගියාට උපස්ථාන කිරීම, නොයෙකුත් ආර්ථික දුෂ්කරතා තියෙන අයට අධ්‍යාපන ආදී කටයුතු උදව් කිරීම, මෙන්න මේ වගේ දේවල් කරනකොට පින්නතුනේ තමන්ගේ ජීවිතයේ සතුට සොම්නස වැඩි වෙනවා. ඒ තරක් නෙවෙයි, තමන් යම්කිසි ඉලක්කයකට අනාගතයේ පත් වෙන බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කරුණ ටික සියල්ලක්ම හරියට සැලසුම් කළා වගේ තමන් බලාපොරොත්තු වෙන කාලයටත් වඩා ඉක්මනින් තමන් බලාපොරොත්තු වුණාට වඩා හොඳින් සාර්ථකව ඒ අනාගත ඉලක්ක වලට තමන්ට යන්නට මේ තමන්ගේ සුචරිතවත් ජීවිතය, තමන්ගේ යහපත් ජීවිතය තමන්ට උපනිශ්‍රේ වෙනවා, හේතු වෙනවා. ඒ නිසා අපි මේ සඳහන් කළේ මූලික වශයෙන් කරන්න තියෙන කරුණු. දානමය පින්කම් විතරක් නෙවෙයි, සාමාන්‍ය දානය විතරක් නෙවෙයි, අබේ දානය පින්කමට අපි සහභාගී වෙන්න ඕන. මරණයට නියම වෙලින සත්තු, ඇතැම් විට පුරා භූමියක් හරි පොඩි තැනක හරි මරණයට පත් වෙන ඉන්නවනම් ඇඟිල්ල දාලා හරිය සතා අයින් කරන්න තියෙන උත්සාහය, මෙන්න මේ දේවල් වලින් තමන්ට අබේ දානය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ධර්ම දානමය පින්කම් සිදු කරන්න පුළුවන්. දහම් පොතපත බෙදා හැරීම, ධර්ම දේශනාවට අනුග්‍රහ කිරීම, තමා දන්න කරුණු දන්න ධර්ම කරුණු අනිතයට පැහැදිලි කළ දීම, මෙන්න මේ කරුණු වලින් පිනතුනි කිසියම් විදියට තමන්ට මානසික සුවයක් ලබන්න පුළුවන්. ඒ දාණයටත් වඩා සිල්වන්ත භාවය, පංචශීලය ආරක්ෂා කිරීම, අටශීලය ආරක්ෂා කිරීම, දසශීල රැකීම, සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ශික්ෂාපද විශේෂයෙන් සීකිය ආදී ආරක්ෂා කිරීම, අපට පිනතුනි ගිහි වෙටියත් සමහර සත්පුරුෂ පිනතුන් ස්වාමීන් වහන්සේලා රැකෙන සිල්පදයක් හඳුනාගෙන ඒවත් රකින්නට උත්සාහ කරනවා. ඒ හැම දෙයකම පින්නතුනේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ ජීවිතයේ සුවය සොම්නස වැඩිවන්නට හේතු වෙනවා. තමන්ගේ කය වචනේ දෙකෙන් මේ වගේ වැරදි තමන්ට සිදු වෙන්නේ නැහැ කියලා හිතනකොට ජීවිතේ ලොකු ප්‍රබෝධයක් සතුටක් වැඩි වෙනවා. වර්ධනය වෙනවා. ඊළඟට පින්නතුනේ ඉහළම තවත් ලෞකික මට්ටමේ කුසලයක් විදියට සතුට සැනසීම ලබන දෙයක් විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය භාවනා වැඩි වීම. විශේෂයෙන් කරණීයමිත සූත්‍රයේ දේශනා කරනවා යම් තන් සන්තම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් අන්නේ තැනත්තා විසින් කළ යුත්තෝ ලෞකික කුසල අතර ප්‍රධානතම කුසලයක් විදියට සලකන්නේ සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන විදියට සීල සත්‍යෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව. මේකෙන් පිළිති ලොකු කුසලයක් තමගේ ජීවිතේ වැඩි වෙනවා. තමා කරන බොහෝ කටයුතු වලට මේ මෛත්‍රිය අවශෝෂණය වෙනවා. හුදේ හිතින් පමණක් නෙවෙයි, කයින් වචනෙන් යම් ක්‍රියාවන් වචනයන් භාවිත කරනකොට ඒ හැමතැනදීම තමන්ට මෛත්‍රිය මුසු වෙනවා. තමන් වෙනුවෙන් ලෝකේ කී දෙනෙක් නම් උදව්පකාර කරනවද? ඒ හැමදෙනා කිරීම ප්‍රතිවේදීත්වයක්, මෛත්‍රියක් හටගෙන ඒ විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. අනිත් දේ තමයි පින්නතුනි මේ මෛත්‍රී භාවනාව තුළ අපේ හිත එකඟ කරගන්න දක්ෂ වෙනවා නම්, හිත සමාධිමත් කරගන්නට දක්ෂ වෙනවා නම්, මෛත්‍රී භාවනාව හෝ නැත්නම් බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, ධම්මානුසති භාවනාව, මරණානුස්සතිය, අසුභ සංඥාව, ආහාරයේ පටිකුල සංඥාව, මෙන්න මේ වගේ කිසියම් භාවනා කමටහන පුරුදු කරලා ඒ කුසල භාවනා අරමුණෙහි වැඩි වේලාවක් හිත එකඟ කරගන්න අපි දක්ෂ නොතින් අන්නේ දක්ෂ වෙන අවස්ථාවේදී ලබන සෝය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී පිනොතින අපේ හිත බෙහෙවින්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ බොහොමයක් ඒ අවස්ථාවේදී අපේ හිතෙන් බැහැර වෙලා තියෙනවා. ඒ කියන්නේ පිනොතින අපේ හිතේ තියෙන සතුට මේ මුළු කාම ලෝකයම ඉක්මවලා මනස ලෝකේ ලබන ඉහළම සතුට වන සක්විති পদවියක්, දිවි ලෝකේ ලබන ඉහළ পদවියක් වන සක්‍ර পদවියක් කියන මේ සියල්ලක් මේක පවදා මනස ලෝකයක්, දිවි ලෝක හයත් ලබන සතුටට වඩා ඉහළ සෝයාක් යම් කෙනෙක් විඳිනවා. කිසියම් කෙනෙක් කිසියම් සමත භාවනා කමටහනක තමන්ගේ හිත දියුණු කරන්නට දක්ෂණම් සිත එකඟ කරන්නට තමන්ට හැකියාව තියෙනවා. මෙන්න මේ සඳහා බුදුහාඳුරු මේ පරිවේක සුවේ කියන එක, මේක කියන්නේ දෙකදම සුඛ විහරණය කියලා බාගතුන් වහන්සේ දේශනා කරන්නේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ කරුණ වලින් යුක්ත වෙනවා නම්, මේ සංවේග වස්තුන් ගැන සංවේග ඇති කර ගන්නවා නම්, ඒ විතරක් නෙවෙයි ඒ සංවේග වස්තු ඉක්මෝලයන්ට වීර්යයක් ඇති කර ගන්නවා නම්, ඒ තැනැත්තාට මේ සුක සොම්නස් ලබන මාවත තුළදී දෙක්ටේව දම්න්නේ දෙක්ට දම වේදනය වසයෙන් මේ ජීවිත කාලය තුළදීම සැපේ ලබන්න පුළුවන් කියන මෙට මේකයි. හොදෙක් දන්දීමෙන් විතරක් නෙවෙයි සිල්වත්වීමෙන් පමණක් නෙවෙයි විශේෂයෙන්ම හිත සමාධිමත් කිරීමේ ලබන සෝය අනේ සියලෝම සෝයන්ට වඩා ඉහල සැපයක් විදිට සලකනවා. එනිසා මනුස්ස ලෝක ඉඳගෙනම අපට බ්‍රහ්ම සෝය විඳින අවස්ථාව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි දීලා තියෙනවා. යම්කිසි කෙනෙක් මේ විදිහට කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගෙන විතක්ක විචාර ප්‍රීති ආදී වශයෙන් සඳහන් වෙන විදිහට දැන් මෛත්‍රී භාවනාව නම් ඒ මෛත්‍රී විතරකයේ තුල හිත භාවිත කරන දර්ශනම් ඒ මෛත්‍රී විතරකයේ තුලම හිත විචාරණය කරන්න පුළුවන් පතුරු වහරින දර්ශනම් ඒ මෛත්‍රී තුලම ප්‍රීතියෙන් ඉන්නට අපි දර්ශනම් සැපයටපත් වෙන කැමති නම් ඒ මෛත්‍රී සිතුවිල තුලම හිත එකක කරගන්න දක්ෂුනෝතින් ඒක ප්‍රථම ඥානයේ මට්ටමට හිත දිනු කරගෙන පින්වතුනි මේ ලෝකේ ලබන ඉහළම සුවය කරා දිටදම වේදෙනිය වශයෙන්ම මානසික සුවය දුරු කරන්න පුළුවන් ක්‍රමය භාගතුන් වහන්සේ දේශනා කළා. ඇයි එහෙම සුවයක් ලැබෙන්නේ? යම් කිසි කෙනෙක් පංච නීවරණයන් දුරු කරපු අවස්ථාවේදී අපි බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පංච විඥානයන්ට ලක්වන අරමුණු පිළිබඳව ඒ අවස්ථාවේ අපේ හිතේ හිත බැසගෙන නැහැ. අපි මේ දේවල් වලින් නික්මලා ඉන්නේ. මේ දේවල් වලින් මෙන් වෙලා ඉන්නේ. මේ බාහිර දේවල් කැඩෙන බිඳෙනකොට අපි ඒ තුලින් දුකට සංවේගයටපත් වෙන්නේ නැහැ. මේ සංවේග වස්තුවේ අවස්ථාවට අපි ඉක්මවල ඉන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මූලික පියවරක් විදිහට මේ මාර්යාගේ ශේෂ්ත්‍රය තමයි මේ අස්කන්නාසාදී පංචායතන වලට ලබන සුවය. මේවට කියනවා පංචකාම ගුණ කියලා. මේ පංචකාම ගුණයන් කැලස් නෙවෙයි. අපේ හිතේ තියෙන සංකාපරාගය නිසා තමයි මේ දේවල් වලට අපට ආසාව ඇති වෙන්නේ. යම් කිසි කෙනෙක් අන්නේ ඒ පිළිබඳව විරාගී බවක් ඇති කරගත්තොත් මේ පංච නීවරණ දුරු කරගෙන ඒ තැනැත්තාට මේ ජරා මරණ ආදී බොහෝ දුක් වලින් නිදහස් වෙන්නට පුළුවන්. එපමණක් නෙවෙයි පින්වතුනි. මේ පංචායතනන් වලින් අපි දුක නිදහස් වෙන විතරක් නෙවෙයි. එහෙම ඇතැම් විට ධානය ලැබුව කෙනෙක් වුණත් අභ්‍යන්තරයේ සිත පැත්තට ඇවිල්ලා ඒ සිත නිත්‍යයි, සැපයි, සාසතයි, අවිපරිණාමී ආදී වශයෙන් ආත්ම වශයෙන් අරගෙන බාහිර විඥානය තුළ හිත බැස ගන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ අභ්‍යන්තර පැත්තෙන් සිත නිදහස් වෙන විදිහට මේ අභ්‍යන්තර සිතෙහි මනෝ විඥානයේ තියෙන අනිත්‍ය දුක ආත්ම මෙනෙහි කරන්න කියලා. අන්න එහෙම මෙනෙහි කරන කෙනා පින්නතුමි මෙන්න මේ සියලු දුක් වලින් මොහතක් පාසා සිදුවන මේ ජාති ජරා මරණ ආදී දුක් වලින් පමණක් නෙවෙයි මතු අනාගතයේ තියෙන සියලුම දුක් වලින් නිදහස් වන්නට ඒ තැනැත්තා දක්ෂෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සියලු දුක් වලින් නිදහස් වන්නට බුදුරජාණන් වහන්සේ අපට මේ මාවතයි දේශනා කරන්න පින්නතුනි. ඉතින් අපි මේ සූත්‍රයට අදාළ වෙන විදිහට අපට සඳහන් කරන්න පුළුවන් කරුණ ටික අපි මේ සාරාංශ වශයෙන් දැක්ුවේ. ඉතින් හතාමාරයි දැන් වෙලාව. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ සතුට සැනසීම ලබන ක්‍රමය. අපි බොහෝ විට බාහිර ලෝකයෙන් සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ මේ සතුට අභ්‍යන්තරයෙන්ම ලබන ක්‍රමය. බාහිර ලෝකයෙන් හොයාගෙන ගිහිල්ලා ලබන සතුට පින්නොතනි ඕනම වෙලාවක අනිත් කෙනෙකුට පැහැර ගන්න පුළුවන්. ඒ නිසා බාහිර කිසිදු කෙනෙකුට පැහැර ගන්න බැරි විදිහේ සතුටක් ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ සතුට මායයටවත් පැහැර ගන්න බෑ. වෙන කිසිදු කෙනෙකුට පැහැර ගන්න බෑ. ඒ වගේම අපි ළඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට ඒ සතුට අපේ ජීවිතෙන් බැහැර වෙන්නේ නැහැ. අපි හැම මොහොතකම අපේ ජීවිතයේ මේ සිදුවෙන අනිත්‍යතාවය හැම මොහොතකම රූපාදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපි දක්ෂ වෙනවා. ඉතින් එහෙම කරන්නට, එහෙම කරලා මේ සංවේග වස්තුන් පිළිබඳව සංවේග ඇති කරගෙන අප්‍රමාදීව මේ සංවේග වස්තු ඉක්මවලා කටයුතු කරන්න ඕන කියන මීරිය මේ සූත්‍රය තුළින් අපේ ජීවිතය ඇති වෙන්නට ඕන. ඒ ප්‍රතිඵල විදියට අපට සෝය සොම්නස ජීවිතේ ලබා ගන්න පුළුවන්. ඒ සුඛයේ සොම්නස හුදෙක් අපට ඥාති මිත්‍රාදීන් ඉන්න අවස්ථාව විතරක් නෙවෙයි, අපේ ශරීරයේ ලස්සන තියෙන කාලය විතරක් නෙවෙයි, අපි මරණයට පත් වෙන මොහොතේ අපේ ශරීරයේ දිරාපත් වෙන මොහොතේ මේ සතුට අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි බුදුදහම තුළින් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අද විශේෂයෙන්ම මේ පින්කම් සංවිධානය කිරීමෙන් බලාපොරොත්තු වන පරිදි මියුරි ජයසිංහ නෝනා මහත්මියට සුභෝපන්දිනයක් වේවා. එතුමියගේ සියලු දැහැමි බලාපොරොත්තු සඵල වේවා. ඒ පින්වත් දරුවන්ටත් මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. ඔබ හැම දෙනාටම මෙලව ජීවිතයේ නිරොග් නිරෝගී දිගාසිර සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ගැටළු එහෙම තියෙනවා නම් ඔබට ඒ පිළිබඳව විමසන්න පුළුවන්. ඊය සඳහා තත්ත්වාව තියෙන අපේ ස්වාමින් වහන්සේට උනත් මේ අද සඳහන් කරපු කරුණ වලින් පැහැදිලි වුණා මදි වගේ කියලා යම් කිසි කරුණක් හිතෙනවා නම් ඒ කරුණ අපිට ඉදිරිපත් කරොත් අපිට හැකි පමණින් පැහැදිලි කරන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රශ්න අහන ආකාරයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් බණ කියව ඇති කියන එකයි ඒකෙන් කියවෙන්නේ. හොඳයි පින්තුනි, එහෙනම් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් මෙතෙක් වේලාවක් බොහොම ඉවසීමෙන් මේ ධර්ම දේශනාවට හුඟාන්දීම පිළිබඳව අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අද අප සාකච්ඡා කළේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, කුද්දකනිකායේහි ඉතිඋත්තක පාළියේන සෝමනස්ස කියන සූත්‍රය. ඔබට ඇතැමිට අන්තර්ජාලයට ගියොතින් මේ සූත්‍රය අවශ්‍ය නම් අධ්‍යයනය කළ තවදුරටත් කරුණු සඳහන් බලාගන්නට පුළුවන්. හැබැයි සූත්‍රයෙන් සම්පූර්ණ කරුණු අපි මෙතෙන්දි විස්තර කළා. සූත්‍රයට බාහිරින් විවිධ පරයය වලින් අපට ලැබෙන තියෙන කාලයට අනුරූපව කරුණු පැහැදිලි කරන්න අපි උත්සාහ ගත්තා. ඉතින් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අපේ ගෞරවනීය සාන්ත හාමුදුරන්ට, සොජාත හාමුදුරුව, විමල රතන හාමුදුරුව, විමල කීර්ති හාමුදුරුව ඇතුළු මේ පින්තුන්ට ආවාදාන ශාසනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම අප විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ සියලුම ස්වාමීන් වහන්සේලා මේ සඳහා දක්වන කාරුණික අනුග්‍රහයත් අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමින් ඒ හැම දිනාටම මේ පින මෙලව ජීවිතයේ කායික මානසික සුවපත් භාවය සඳහා මේ සම්බුද්ධ ශාසනය තුළදීම අපරමාදීව පිළිවෙත් පුරන්නට මේ පින් කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම අප නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. පින් අනුමෝදන්වට බලාපොරොත්තු වන දෙවියන්ට මේ පින දිවිසුරු වර්ධනය කර ගැනීම සඳහා පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඔබ අප හැම දෙනාටමත් මේ පින සසර ජීවිතයේ සියලු දුක් වලින් නිදහස් වෙලා මේ සංවේග වස්තු වලින් සපුරා නිදහස් වෙන්නට පුළුවන් විදියට ධර්මයෙන් උපරිම කර නෙලා ගන්නටත්, ඒ තුළින් මාර්ගඵල අවබෝධයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් මේ සියලු පින්කම් අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම්, භයම් පන්තාච නිබ්භයම්, සෝකම් පන්තාච නිස්සෝකම්, හොන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තුන්වන් සරණයි.